Thank you, Holy Spirit. As you remember the resurrection day, we thank you for the word that is coming to us today. That will bring resurrection life into us. Amen. I release that word this morning, the anointed word that will resurrect everything that is dead in your people's lives. Swamini manushyage jeevithaye e maraniya athi siyalu karana jeevanaya labana pinisa ada davase me magin paminena aalepalat wachanaya mama nidahas karana obohansage senaga matata. I pray that you will open the hearts and the minds of your people today to receive your word with meekness and with gladness. Swamini obohansage senaga ඒ යටහත් කමින් මෘදු කමින් ඔබ වහන්සේගේ වචනය ලබන පිවිස ඔවුන්ගේ හදවත මනස විවෘත කරමැනව. In the name of the Lord Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Very good morning and a very good very happy resurrection day. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරන ආශිර්වාද ලාතිතා ප්‍රීතිමත් අද පාස්කු ඉරිදා දවස නැත නැවත නැගිටීමේ. I don't like to say happy Easter because නැවත නැගිටීමේ දවස. Because today is more than Easter, it is the resurrection morning. අද පාස්කු ඉරිදා කියලා මම කියන්නත් කැමති නැහැ. මන්ද ඊටත් වඩා වැඩි ඒ ජේසුස් වහන්සේගේ නැවත නැගිටීම සැමරීමක් අපි කරන නිසා. What happened that day was so powerful. ඒ දවසේ වෙච්ච දේ ඉතාමත්ම බලවන්තයි. And the word that I'm going to share this morning is so powerful and my prayer is that this word will find a dwelling place in your heart. අද දවසේ මම බෙදා ගන්න යන වචනය ඉතාමත්ම බලවත් මගේ යාඥාව තමයි ඔබගේ හදවතේ ඒ විවර වෙලා මේ වචනය පතිත වීමයි මගේ ආශාව. I believe this word if it comes to your spirit as revelation your life will not be the same anymore. ඔබගේ ජීවිතේට මම බෙදා ගන්න වචනය එලිදරව්වක් හැටියට පැමිණෙවොත් ඔබගේ ජීවිතයේ කවදාක්වත් ඒ ආකාරයෙන්ම තිබෙන්න යන්නේ නැහැ. So I want you to open your spirit and pay attention to what you're going to hear now. ඔබගේ ආත්මය ඔබ විවර කරන්න, ඔබගේ අවධානය මුළුමනින්ම යොමු කරන්න ඔබ අද දවසේ අහන වචනය කරා. Now don't be distracted with what's going around, distracted with different thoughts, what's for lunch and so on. Just open your spirit to the Lord. ඔබ ඔබගේ අවධානය කඩ කරගන්න එපා කිසිසේත්ම. අද දිවා රාත්‍රියට මොනවද කන්න යන්නේ නැත්නම් අවට සිදුවෙන දේවල් ඔබගේ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. ඔබගේ අවධානය කඩ කරන්න. We're going to 1 Corinthians chapter 15 and read from verse 4 and we're going into different verses in 1 Corinthians 15. 1 Corinthi 15 පරිච්ඡේදයට අපි විවිධ බයිබල් පද බලන්න යනවා. අපි හතරවෙන පදයෙන් පටන් ගන්න යනවා. You know the resurrection of Jesus Christ is the single most powerful event that took place in the history of this world. මේ ලෝකයේ ඉතිහාසයේ වෙච්ච ඉතාමත්ම බලවත් කාරණාවක් තමයි යේසුස් වහන්සේගේ නැවත නැගිටීම. I want you to see how important that resurrection of Jesus Christ, how important that it should come as a revelation to us as his people. ඔබ මගේ ආසාව තමයි ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ නැවත නැගිටීමේ බලය තේරුම් ගැනීම. ඒ වගේම අන් අයට සේවය කරනකොට ඔබ මේ එලිදරව්ව ඇතිව සේවය කිරීම. The apostle Paul said the gospel, he explains the gospel in verse 4 of 1 Corinthians 15 and he says and that he was buried, that he died and he was buried, that he rose again on the third day according to the scriptures. Christus wahanse meruna bavat unwahanse tanpak karunu labu bavat liyaviliwala prakarayata thunwenida unwahanse negutuwunu labu bavat. The gospel is about the Lord Jesus Christ dying for us on the cross. Then he was buried, but it's not complete without the resurrection. අපි සුභ ආරංචිය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වීම සොහොන් ගත වීම නමුත් නැවත නැගිටීම ගැන අපි කියන්නේ නැත්නම් එය සර්ව සම්පූර්ණ නැහැ. Verse 14 he says and if Christ be not risen then our preaching is in vain and your faith is also in vain. 14 වන පදයේ කියනවා ඉදින් ක්‍රිස්තුස් වහන්සේ නැගිටවනු නොලැබූසේක්නම් අපගේ දේශනා කිරීම නිෂ්ඵලය නුඹලාගේ ඇදහිීමත් නිෂ්ඵලය. In your faith in the Lord Jesus Christ is in vain if you have not believed that he rose from the dead. යේසුස් වහන්සේ නැවත නැගිටුණා තුන්වෙනි දවසේ කියන එක අපි විශ්වාස කරේ නැත්නම් අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිීම විශ්වාස කිරීම නිෂ්ඵලයි කියලා මේ ස්ථානයේ කියනවා. Verse 17 he says and if Christ be not raised your faith is in vain you are still in your sins. 17 වන පදයේ ඉදින් ක්‍රිස්තුස් වහන්සේ නොනැගිටුණු සේක්නම් නුඹලාගේ ඇදහිීම නිෂ්ඵලය නුඹලා මේ දක්වා නුඹලාගේ පාපවල සිටින්නහුය. You know Jesus Christ paid in full for our sins, our sin and our sin nature. යේසුස් වහන්සේ අපගේ ඒ පාපයටද ඒ පාපිෂ්ඨ ස්වභාවයටද සම්පූර්ණයෙන්ම මිලය ගෙවුවා. But yet if he was not raised from the dead we would still be in our sins. නමුත් උන්වහන්සේ නැවත නැගිටියේ නැත්නම් ඒ සොහොනෙන් තවමත් අපි ඒ පාපවල යෙදී සිටිනවා. Hallelujah. Hallelujah. So the proof of our believing is that Jesus Christ rose from the dead and he is the living God. Amen. Ape adahille oppu tamai Jesus Christus wahanse navata nagitta bavat unwahanse jeevamana devikenek bavatya. You know Jesus Christ cannot be compared with any other leader, a religious leader, because he is the only one who rose from the dead. Jesus Christus wahanse vena kisima aagamika nayakayeka ekka sasandanna bæha manda un wahanse pamanai navatha nagitte sohonen. You know many people say you know these leaders they were religious leaders and they put Jesus among the other leaders. Bohoy kiyana me wage aagamika nayakayan bohomayak innawa kiyala e athare Jesus wahanseth e ekkenek wage damanawa. But if you see history proves that everyone who died remained dead. Only Jesus is alive today. Hallelujah. ඉතිහාසයට අනුව ඒ ආගමික නායකයන් උනත් ඔවුන් මැරුණා නම් ඒ ආකාරයෙන්ම සිටියා. නමුත් යේසුස් වහන්සේ විතරයි නැවත නැගිට්ටේ. Many years ago there was a religious leader that was shaking this world, especially Sri Lanka and this part of the world. His name was Sai Baba. ආගමික නායකයෙක් සිටි අවුරුදු ගණන කිහිපයකට ප්‍රථමයෙන් මුළු ලෝකයේම විශේෂයෙන් මේ මේ මේ දේශයන් ටික විශේෂයෙන් ලංකාව සෙලවනු ලැබුවා ඔහු විසින්. People were after this man. He said he is God, but he died one day. බොහෝ මිනිස්සු මේ සායි බබා පිටිපස්සේ ගියා. නමුත් එක්තරා දවසක ඔහු මරණයට පත් වුණා. He died and he's still dead. Hallelujah. Oh, maruna e wageema tawamat e marariya. He is still dead. Ema sitinawa. But Jesus is alive today. Hallelujah. Jesus wahanse ada dawase jeevamanai. Praise the Lord. Prashansa weva. Praise the Lord. Prashansa weva. Verse 5 it says in the same scripture. Passani pade kiyena. This Jesus appeared to so many people. Jesus wahanse boho denawa e nawatha nagitimen passe e muna gasuna kiyala. He didn't appear as a ghost. Holmana katiyata nevey aave. He didn't appear as some illusion or he didn't appear in a dream to somebody. Kaatwat nikang sihineyak wage naththam mawa ganimak katiyata avatharayak wage nevey aave Jesus wahanse nawatha nagitimen passe. Verse 5 says and that he was seen by Cephas, that is Peter, then of the 12, verse 6, and after that he was seen of almost 500 brethren at once. Amen. And whom the greater part remain unto this day with us, but some have fallen asleep. කේපස්ටද ඒ කියන්නේ පේත්‍රුස් පසුව 12 දෙනාටද පෙනුන බවත් ඉන්පසු උන්වහන්සේ එක විටම 500කට වඩා සහෝදරයන්ටද පෙනුනසේක ඔවුන්ගෙන් වැඩි දෙනා මේ දක්වා සිටිති. Hallelujah. Hallelujah. Just imagine he appeared to real people who were alive at that time. Hitanna balanna Yesus wahanse e kale jeevathwa siti boho denata ohwa penunu labuwa. He didn't not just appear to one or two people or a small group, but he appeared at one time to 500 people. Nikang ekkenek dennekuta pamanak nevey ektara avasthawaka 500ekata wage vishala senegakata pawa unwahanse penuna. Just imagine if somebody who was very famous died and this morning he suddenly appeared here. Itanna prasiddha kenek ekapata marenawa ita passe ekapata innawa api maadye. You cannot argue with that, isn't it? Apita vivechane karanna baha neda e wage dewal. You cannot argue with a dead man being alive and seen by many people. Hallelujah. Maricha manushyek dan jeevamanawa atta washenma manushya madde sitina kota eveni dewal ekka apita vaada vivada karanna baha neda. And we saw in that video clip people were able to touch him. He ate with people. He ate like a normal human being. Amen. Api dakka e video patiye manushyata hakiyawa timuna ohwa sparsha karanna e wage mohut ekka aaharat gatta. So indeed he not only died on the cross, but indeed he rose from the dead. Hallelujah. Wahanse kurusapatuna pamanak neve Yesus wahanse navatha negitta. See, this is the gospel that we have believed in. Meka thamai api vishwasa karana suba aranchiya. Verse 1 in 1 Corinthians 15, this says, this is the gospel you have received, wherein you stand now. Hallelujah. Eka Korinti 15 vena parichchede palawana padaya tavada sahodareni mama nubalaata deshana kalaw nubala piligattaw nubala pihita sitinnaw nubala galawimata pamununa u suba aranchiya nubalaata danwami. This is the gospel. We not only receive this gospel, we have to stand on this gospel. Hallelujah. මේ සුබ ආරංචිය අපි පිළිගන්නවා පමණක් මදි. අපි මේ තුල සිට ගන්න අවශ්‍යයි. We need to stand on the gospel in the midst of challenges, persecution, whatever goes around us. We have to stand on this gospel. අපිට කුමන අභියෝගයක් අමාරු තත්වයක් පැමිණියත් අපි සුබ ආරංචිය මත ස්ථිරව සිට ගැනීම ඉතාමත්ම වැදගත්. And the way to stand on this gospel is by a revelation that means inside our hearts that Jesus Christ is alive. Hallelujah. මෙසේ අපි අභියෝග මාධ්‍යයේ සුබ ආරංචිය මත මෙසේ සිට ගන්නේ ඒ එලිදරව්ව නැත්තම් ඇතුලාන්තයේ හදවතින්ම දැන ගැනීමෙන් යේසුස් වහන්සේ ජීවමාන බව. When you receive the gospel, you did not receive another dead religion. You didn't believe in a dead God. You believed in the risen Savior and Lord. His name is Jesus. Hallelujah. ඔබ සුබ ආරංචිය පිළිගත් දවසේ පිළිගත් මොහොතේ ඔබ තවත් ඒ මැරිච්ච ආගමකට බැඳීමක් සිදුුනේ නැහැ. නමුත් ඒ ජීවමාන වූ නැවත නැගිට්ටා වූ යේසුස් වහන්සේ එක්ක සම්බන්ධතාවයකටයි ඔබ ඇතුළු වෙන්නේ. Is that true? Hallelujah. ඒ ඇත්තද? You have believed in a living God. Hallelujah. ඔබ විශ්වාස කළා ඒ ජීවමාන දෙවියන් වහන්සේව. Hallelujah. Hallelujah. In Romans chapter 10 verse 9. Roma pote 10 namavana pade even to receive salvation. Galavima labannata pawa. You know, we have all received salvation. If you have not received salvation, today is a wonderful day to receive salvation. අපි සියලු දෙනාම ගැලවීම ලැබලා තිබෙන්නේ ඔබ ගැලවීම ලැබලා නැත්නම් අද දවස අනර්ග දවසක් ගැලවීම ලබන්නට. The Bible says to way the biblical way of receiving salvation in Romans 10:9. රෝම පොතේ 10:9 කියනෝ ඒ බයිබලයේ ආකාරයට කෙසේද ගැලවීම ලබන්නේ කියලා. It says that if thou shall confess with thy mouth Jesus Christ and believe in thy heart. Everyone say, believe in my heart that God raised Jesus from the dead, you shall be saved. Nube mukhen prakasha karannehi nam deviyan wahanse visin un wahanseva malun gen negittu bawa sithin adahanne nam oba siyalla kiyanne sithin adahanne nam kiyala numba galawunu labannehiya. You did two things to receive salvation. Galawima labannata karana dekak awashyai. First was you declared with your mouth, you confessed with your mouth that Jesus Christ is Lord. Lord. Amen. ඔබ ප්‍රථමයෙන්ම මුඛයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයේ ස්වාමියා බවට. But then the Bible says you have to also believe in your heart that God the Father raised Jesus from the dead by the power of the Holy Spirit. ඒ වගේම බයිබලයේ කියනවා අපි හදවතෙන් විශ්වාස කරන්න අවශ්‍යයි පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ ඒ ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය කරන කොටගෙන යේසුස් වහන්සේ නැවත නැගිට්ට බව. Now did you see that? ඔබේ දේ දැක්කද? You didn't see it. ඔබේ දේ දැක්කේ නැහැ. But you believed in your heart. Hallelujah. නමුත් ඔබ හදවතින් විශ්වාස කරා. There was something in your heart that made it possible for you to believe. ඔබගේ හදවතේ යම් දෙයක් ඔබට හැකියාව දුන්නා මේ දේ විශ්වාස කරන්න. You believe the word that you heard that Jesus rose from the dead. ඔබට ඒ ඇසුණු වචනය ඔබ විශ්වාස කළා යේසුස් වහන්සේ මරණින් නැවත නැගිට්ට බව. You didn't believe with your mind, you believed with your heart. ඔබගේ මනසෙන් නෙවෙයි ඔබ විශ්වාස කළේ, නමුත් ඔබගේ හදවතුනේ විශ්වාස කළේ. You know our heart has the ability to believe what the word of God says. අපගේ හදවතට හැකියාව තිබෙනවා විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ වචනේ කියා ඇති දේ. You know, after all when you said yes to your spouse, when the your spouse said will you marry me, you believed in your heart, isn't it? ඔබගේ ඒ සහකරු නැත සහකාරිය ඇහුවාම ඔබ මාව විවාහ වෙනවද කියලා ඔබ ඔව් කියලා කිව්වා ඔව් මම විවාහ වෙනවා කියලා. Something happened in your heart to believe that this person is my life partner and you made the decision. ඔබගේ හදවතේ යම් දෙයක් වුණා මොහු තමයි මගේ සහකරු නැත්නම් සහකාරිය කියලා ඔබ තීරණයක් ගත්තා. Hallelujah. Hallelujah. So the resurrection is so important. නැවත නැගිටීම ඉතාමත් වැදගත්. How many of you saying I believe in my heart Jesus was raised from the dead? ඔබ කී දෙනෙක් කියනවද මම හදවතින් විශ්වාස කරනවා යේසුස් වහන්සේ ඒ මරණින් නැගිට්ට බව. When you study the scriptures you find it is so important even when the 12th disciple remember that when Judas went away the 12th disciple was replaced. ඔබට මතකද ඒ ගෝලයන් 12 දෙනාගෙන් යූදස් පහව ගියහම ඒ 12 වෙනි කෙනා වෙනුවට තව කෙනෙක් ගත්තා. And the qualification, one of the qualifications for the 12th disciple, he had to be a witness of the resurrection. මොකක්ද ඒගොල්ලෝ බලපු ගුණාංගය ඒ 12 දෙනාට වෙනුවට එක්කෙනෙක් ගන්නකොට ඔහු යේසුස් වහන්සේව ඒ සාක්ෂි කරුවෙක් යේසුස් වහන්සේගේ ඒ ලෝකේ ජීවත් වීම. Hallelujah. Hallelujah. The resurrection is so important to believe. ඔබ කියන්නේ නැවත නැගිටීම විශ්වාස කිරීම ඉතාමත්ම වැදගත්. You know, I want to take you to the first morning on that Easter morning, resurrection morning. Some of the disciples of Jesus, some of the women, interestingly women were the first to go. You know, they went to that tomb. ඒ පාස්කු ඉරිද දවසේ ඒ පළවෙනි දවසේ කාන්තාවන් කිහිප දෙනෙක් ඒ සොහොනට ගියා. But if you notice, they went into the tomb not believing that Jesus was raised from the dead. Oh. They went into the tomb to worship and to venerate a dead body. ඔවුන් ඒ සොහොනට ගියේ යේසුස් වහන්සේ නැවත නැගිට්ටා කියලා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එතන ගිහිල්ලා নমස්කාර කාලයක් ගත කරන්නයි ඔවුන් ගියේ. You know, many religions of the world today, people go to worship and venerate to a dead place, a tomb. බොහෝ ආගමික අය ලෝකේ පුරාම ඒ සොහොනට ගිහිල්ලා සමරනවා. ඔවුන් নমස්කාර කරන්න සොහොනක් හොයනවා. But here was when these women went, the angel of the Lord says, "Why are you looking for the living among the dead?" ඒ කාන්තාවන් ඒ ස්ථානයට ගියහම එතන දේව දූතයා අහනවා ඒ මරණේ අය අතරේ ජීවමාන එක්කෙනෙක්ව හොයන්නේ ඇයි කියලා. Why are you looking for the living among the dead? එතන සඳහන් වෙනවා ඒ ජීවමාන අයෙක්ව ඒ මළවුන්ගෙන් අතරේ ඇයි හොයන්නේ කියලා. You know, people go to different tombs. Some tombs are so beautiful. Inside those tombs are relics, pictures, statues of dead people. බොහෝ අය ඒ සොහොන්කොත් ගාවට යනවා ඉතා අලංකාරව සෑදු ස්ථාන කිසිම වැදගත් කමක් නැහැ නිකන් රූප විතරයි තිබෙන්නේ. To worship a dead religion you have to find something dead. ඒ මරණීය ආගමක් নমස්කාර කරන්න නම් මරණීය දේවල් හොයා ගන්න අවශ්‍යයි. But to worship Jesus නමුත් යේසුස් වහන්සේව নমස්කාර කරන්න නම් you don't need a tomb. අපට සොහොනක් අවශ්‍ය නැහැ. You know, many people go to a tomb with relics today to worship their god. බොහෝ අය ඒ සොහොනකට යනවා මේ Yeah, ඔවුන්ගේ নমස්කාරය පුද කරන්න. අද බොහෝ සෙනග රාශි ගණන් සෙනග යනවා. නමුත් but yet today many people go to an empty tomb to worship, to find Jesus, to be in the presence of God. නමුත් අද දවසේ බොහෝ අය යනවා ඒ හිස්සු සොහොනකට යේසුස් වහන්සේව හොයාගෙන උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම සඳහා. If you go to Israel today, you could go and visit that empty tomb. ඊශ්‍රායෙල්ට ගියොත් ඔබට ඒ හිස් සොහන බලා ගන්න පුළුවන්. There's nothing inside that place. කිසිම දෙයක් නැහැ. ඒ හිස් සොහනක් පමණයි. You know, just like this hall, you know, I remember many people who come to this church, they come for the first time, they're looking for something. They're looking for ප්‍රථම වතාවට මේ සභාවට ආවම ඔවුන් වටපිට බලන මොනවා හරි හොයමින් පවතිනවා. Hallelujah. They're looking for something dead to worship. ඒ මරණීය දෙයක් ඔවුන් සොයමින් සිටිනවා නමස්කාර කරන පිණිස. But the tomb is empty. නමුත් ඒ සොහන හිස්. He is risen. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ නැවත නැගිට්ට නිසා. But the important truth is now he lives in us. නමුත් සත්‍යතාවය තමයි වැදගත් වෙන. උන්වහන්සේ අපි තුල ජීවත් වෙනවා. He is not in a dead place. උන්වහන්සේ මරණීය ස්ථානයක නෙවෙයි සිටින්නේ. He is looking for a living person to live within us. උන්වහන්සේ ඒ ජීවමාන අයව සිටිනවා ඔවුන් තුල ජීවත් වෙන පිණිස. That's why he is living in me, he is living in you. ඒක තමයි දෙවියන් වහන්සේ මා තුලත් ඔබ තුලත් ජීවමානව සිටින්නේ. So now as a child of God we don't have to look outside for him. ඒක නිසා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට පිටස්තරයෙන්ම උන්වහන්සේව සොයන්න අවශ්‍යයි. We have to look inside because he is living inside of me. අපි ඇතුළාන්තයේ සොයන්න අවශ්‍යයි මන්ද උන්වහන්සේ අපි තුල ජීවමානව සිටින නිසා. He lives in me. Hallelujah. උන්වහන්සේ මා තුල ජීවමානයි. Say he lives in me. ඔබ කියන උන්වහන්සේ මා තුල ජීවමානව සිටිනවා. I know he lives inside of me. මම දන්නවා උන්වහන්සේ මා තුල ජීවත් වෙන බව. You know, people may ask, how do you know that he is living inside of you? මිනිස්සු අහන්න පුළුවන් ඔබ කොහොමද දන්නේ උන්වහන්සේ ඔබ තුල සිටිනවා කියලා. You know he lives inside of you. ඔබ at ඒක වශයෙන්ම දන්නවා උන්වහන්සේ ඔබ තුල ජීවත් වෙන බව. Because you talk with him, you listen to him, you walk with him, he's with you everywhere you go. Hallelujah. මන්ද උන්වහන්සේ ඔබ යන තැන ඔබත් සමග යනවා. උන්වහන්සේ ඔබට කතා කරනවා. ඔබ උන්වහන්සේට කතා කරන්න පුළුවන්. In dead religion you cannot have a relationship with a dead person. ඒ මරණීය ආගමක මරණීය පුද්ගලයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්න බෑ. But because Jesus is alive I can have a relationship with him. නමුත් ජේසුස් වහන්සේ ජීවමාන නිසා මට පුළුවන් උන්වහන්සේ එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්න. Not only that he is my helper. Hallelujah. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තමයි මාගේ උපකාරයා. You know the helper is inside of me. ඒ මාගේ උපකාරයා නම් මා තුල සිටින්නේ. Now I don't have to look for help around me. ඒක නිසා මගේ අවට පිටස්තරෙන් මම උදව් හොයන්න අවශ්‍ය නැහැ. I don't have to cry. Help me, help me. මට අඳන්න අවශ්‍ය නැහැ, මොරගසන්න අවශ්‍ය නැහැ, අනේ මට උපකාර කරන්න කියලා. The helper is inside of me. මන්ද ඒ උපකාරයානන් වහන්සේ මා තුල සිටින. Say the helper is inside of me. ඔබ කියන්න ඒ උපකාරයානන් මා තුලයි. He is inside of me. වහන්සේ මා තුලයි. You know next time you require help in your life. ඊළඟ පාර ඔබට ජීවිතේ ඔබට උපකාරයක් අවශ්‍ය වුණා. Maybe there's a challenge in your life. ඔබගේ ජීවිතේ අභියෝගයක් තිබෙනවා වෙන්න පුළුවන්. Maybe there's something difficult that has come up in your life. ඉතා අමාරු තත්වයකට ඔබ මුහුණ දෙනවා වෙන්න පුළුවන්. Don't look outside. ඔබ පිටස්තරේ මේ දේ හොයන්න. You don't even have to cry out to God and say God help me. ඔබ දෙවියන් වහන්සේටවත් මොර ගසලා අනේ ස්වාමීනි මට උදව් කරන්න කියලා අඬන්න අවශ්‍ය නැහැ. Say thank you my helper is inside of me. ඔබ කියන්න අවශ්‍ය මෙච්චරයි ස්තුති මාගේ උපකාරයන්. Thank you that you live in me. Hallelujah. ඔබ වහන්සේ මා තුල ජීවත් වෙන නිසා ස්තුති. Thank you that you are my strength, you are my light and my salvation. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත් නිසා මාගේ ශක්තිය ශක්තිය නිසා ඉස්සුති. You can say I am assured I fear nothing. Hallelujah. මම කිසි දෙයකට බියවන්නේ නැහැ මට නිසකව මේ දේ කියන්න පුළුවන්. You can say I cannot be anxious for anything because he lives inside of me. කිසි දෙයකට මම කනස්සලු වන්නේ නැහැ මන් දුන් වහන්සේ මා තුල ජීවත් වන නිසා. Hallelujah. Hallelujah. This is the living proof that we have as children of God. මේක තමයි ජීවමාන ඔප්පුව දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපට තිබෙන. So that is why everything that is dead in us, he can give life to it. Hallelujah. අපගේ ජීවිතයේ ඒ මරණීය සියලුම කාරණා උදෙසා දෙවියන් වහන්සේට පුළුවන් ජීවනය නිදහස් කරන්න. If there's some sickness in your body, if there's some member of your body ailing and diseased, you can say he lives inside of me. Hallelujah. ඔබගේ ශරීරයේ යම් වේදනාවක් තියෙනවා නම් නැත්නම් යම් රෝගී තත්වයකට ඔබ මුහුණ දෙනවා නම් යම් අවයවයක් වෙන්න පුළුවන් ඔබගේ ශරීරයේ ඔබට නිසකව කියන්න පුළුවන් උන් වහන්සේ මා තුල ජීවමානව සිටිනවා කියලා. As the Bible says in Romans 8:11, the same spirit that raised Jesus from the dead, he lives inside of you. Hallelujah. ඒ රෝමාට 11 කියන්නේ යේසුස් වහන්සේ නැවත නැගිට්ටුවා වූ එම බලයම මාතුල ක්‍රියා කරනවා. And because he lives inside of me. උන්වහන්සේ මාතුල ජීවත් වන නිසා. He quickens my body. උන්වහන්සේ මගේ ශරීරයට ශක්තිය දෙනවා. He quickens my mortal body. උන්වහන්සේ ඒ මරණාව ශරීරයට ශක්තිය දෙනවා. He gives me strength to my body. උන්වහන්සේ මගේ ශරීරයට ශක්තිය දෙනවා. Hallelujah. Hallelujah. And if you feel that you're getting older, ඔබට දැනෙනවා නම් ඔබ එන්න එන්න වයස්ගත වෙනවා. You can say my youth is been renewed like an eagle. ඒ මගේ තරුණිය අලුත් වෙන රාජාලියක වගේ කියලා. Because he lives inside of me. මන් දුන් වහන්සේ මා තුල ජීවත් වෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. He lives inside of you. ඔබ තුල ජීවත් වෙනවා. The tomb is empty. ඒ සොහොන හිස්. But he is here. නමුත් උන්වහන්සේ Say to the next person he is in me. උන්වහන්සේ මා තුලයි උන්වහන්සේ අපේ මාධ්‍යයේ සිටිනවා ඔබ Hallelujah. කෙනාට කියන්න Hallelujah. මේ ස්ථානයේ සිටිනවා. I am the living temple now. මම තමයි ඒ ජීවමාන ඒ පූජා ස්ථානය. Hallelujah. Hallelujah. I am the living temple of the Holy God. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ ජීවමාන පූජා ස්ථානය මමයි. Because he was resurrected. මන්ද උන්වහන්සේ නැවත නැගිට නිසා. Hallelujah. Are you happy about that? ඔබ ඒ ගැන සතුටු වෙනවද? Have you soaked on that? ඔබ ඒ ගැන මෙනෙහි කරලා තිබෙනවද? You know, if you can catch that truth. ඒ සත්‍යතාවය ඔබ අල්ලා ගත්තා නම් I tell you your life will never be the same. ඔබගේ ජීවිතය කවදාවත් ඒ ආකාරයෙන් Because everywhere you go he is going with you. මන්ද ඔබ යන හැම තැනකම උන්වහන්සේ ඔබ සමග යන නිසා. Hallelujah. You don't have to find some holy place, some holy man. You know he is inside of you. ඔබ සුද්ධ ස්ථානයකට යන්න අවශ්‍යත් නැහැ. ඒ සුද්ධ මිනිසෙක් පිටිපස්සේ යන්න අවශ්‍යත් නැහැ. මන්ද උන්වහන්සේ ඔබ තුල නිසා. He lives in me. Hallelujah. මන්ද උන්වහන්සේ මා තුල ජීවත් Hallelujah, he lives in me. Hey! Mathula jeevat wenawa. Hallelujah. Hallelujah. The next proof that is so important about the resurrection of Christ. Yesus wahansege nawatha negatima pilibanda ilanga oppuwa tamai. In Romans chapter 4 verse 25. Roma pothe 4 wena parichede 25 wena pade. I want you to catch this truth. මේ සත්‍යතාවය ඔබ අල්ලගන්න. Because it is so powerful, it will change your life. ඉතා වැදගත් සත්‍යතාවයක් මේ ඔබගේ ජීවිතය වෙනස් කරනවා. It says who it speaking about Jesus who was delivered for our offenses and was raised again for our justification. Amen. උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවා දෙනු ලැබ අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගිටවනු ලැබූසේක. Let's read it again. නැවත කියවමු. Jesus was delivered for our offenses. යේසුස් වහන්සේ ඒ පාවා දෙනු ලැබුවේ අපේ වරද නිසායි. He paid for all the wrong things that you and I did. ඔබත් මමත් කරපු සියලු වැරදි වලට උන්වහන්සේ මිලය ගෙව්වා. That happened on the cross. ඒ සිටුනේ කුරුසයේදී. But then he says But he was raised from the dead for our justification. නමුත් ස්ථානයේ කියන උන්වහන්සේ නැවත නැගිටවනු ලැබුවේ අපේ ධර්මිෂ්ඨකම උදෙසායි. Now in the English Bible the word justification means declared righteous. එතන ඉංග්‍රීසි බයිබලයේ අර්ථවත් වන්නේ ඔබ ධර්මිෂ්ඨයි ප්‍රකාශ කරනු ලබන බවයි. The single Bible you know straight away gives ධර්මිෂ්ඨකම ලැබ. But the word Justification is a legal word. ඒක නීතිමය වචනයක්. It is a sovereign decree by the Almighty God. The moment you receive Jesus, as your Lord, the moment you believe in your heart that God raised him from the dead, you are declared righteous at that moment. Hallelujah. ඒ සර්ව බලධාරී ප්‍රකාශ කිරීමක් ඔබගේ ජීවිතය මත ඔබ හදවතෙන් විශ්වාස කළා මුඛයෙන් ප්‍රකාශ කර ඒ මොහොතේ යේසුස් වහන්සේව පිළිගත්ත ඒ මොහොතේ ඔබව ධර්මිෂ්ඨයයි ගණන් ගනු ලබනවා. This is a declaration by God. Me deviyan wahanse visin karana prakash kirima. This is a gift from God to you. Deviyan wahanse visin obata di athi dimanawa. The day you were born again, God said you are fully righteous. Me oba navata uppadane unaye davase deviyan wahanse kiya sitiya oba sampurnenma dharmishthai kiyala. And that righteousness is not any kind of righteousness, it is the righteousness of God. ඒ ධර්මිෂ්ඨකම ඇවිල්ලා ඕනෑම ආකාරයක ධර්මිෂ්ඨකමක් නෙවෙයි දෙවියන් වහන්සේගේම ධර්මිෂ්ඨකමයි. You know, if you only knew what the righteousness of God means, your life will be totally changed. ඔබ දැනගෙන හිටියනම් දෙවියන් වහන්සේගේම ධර්මිෂ්ඨකම කියන එකෙන් අර්ථවත් වන්නේ කුමක්ද කියලා ඔබගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. You know, the righteousness of God means in the eyes of God, you are right, you are perfect, you are accepted by God. Hallelujah. Deviyan wahansege dharmishthakama kiyala kiyanne deviyan wahanse idiriye oba niweradi deviyan wahanse oba dharmishthai kiyala piliganu labanawa. That means you can stand before God and God will accept you no matter who you are. E kiyanne obata deviyan wahanse no matter what you have done. දෙවියන් වහන්සේ ඉදිරියේ හිටගන්න පුළුවන් ඔබ කුමන පසුබිමකින් කුමන වාතාවරණයකින් කුමන දෙයක් කළා උන්වහන්සේ වෙතට පැමිණියත්. Hallelujah. Hallelujah. And that happens the day you were born again. මේ සිද්ධ වුණේ ඔබ නැවත උත්පාදනය වෙච්ච ඒ දවසේ. God declares you righteous. දෙවියන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවා ඔබ ධර්මිෂ්ඨයි කියලා. Not because you did any act of righteousness. ඔබ කිසිම ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරපු නිසා. In fact, you may be the worst person on this planet Earth. Me loke inna e napuruma narakama pudgalaya oba wenna puluwan. But you are declared righteous because Jesus died on the cross and he was raised from the dead. Hallelujah. Ai oba dharmishthai kiyala prakasha karunu labanne deviyan wahanse visin Jesus wahanse e kurusapat vela obage paape unwahanse mata gatta nisa. Hallelujah. Many people in this world are trying to attain righteousness. Boho dena me loke e dharmishthakama upaya ganna utsaha karanawa. No, striving to find power, striving to go to a place of holiness. E balaya laba ganna pinissa naththan e shuddhatta ඒ ස්ථානයකට යන පිනිස ශුද්ධ වෙන පිනිස even Christians they're trying, they're struggling, they're striving to be someone, but God has already made you the righteousness of God. කිතුනුවන් පමා ඒ බොහෝ වෙර දරනවා වුන් උත්සාහ කරනවා මේ ශුද්ධ බවට ඇතුල් වෙන පිනිස නමුත් දෙවියන් වහන්සේ ඔබ ධර්මිෂ්ඨ කළා ඉවරයි. You don't have to try hard. You only have to know where God has placed you now. ඔබ තවදුරටත් උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ ඇතුළාන්තයේ දැනගත යුතුයි දෙවියන් වහන්සේ ඔබට දීලා ඇති ස්ථානය. Hallelujah, I am the righteousness of God. ඔබ කියන්න මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. I am the righteousness of God in Christ Jesus. මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි ක්‍රිස්තුස් වහන්සේ තුල. Now if you are not realize that, ඔබේ දේ තේරුම් අරගෙන නැත්නම් if you have no consciousness about that, ඒ පිළිබඳව දැනගැනීමක් නැත්නම් you will be struggling like the rest of the world. මේ ලෝකයේ අනිත් අය වඩා වගේම ඔබත් පොරබදීවි. You know, the religion, in religion people are striving for the righteous, for self righteousness. ඒ ආගම තුල මිනිස්සයා ඒ තම ධර්මිෂ්ඨකම ලබා ගැනීම සඳහා බොහෝ උත්සාහ දරනවා. In every religion say try to be good, try not to do bad things. හැම ආගමකම කියනවා ඔබ උත්සාහ දරන්න යහපත් දේ කරන්න, ඒ අයහපත් දේ නොකර ඉන්න උත්සාහ දරන්න. So they, everybody is trying and trying and trying. ඉතින් හැමෝම උත්සාහ දරනවා. And after some time you become so much that you are tired, you give up. කාලයකට පස්සේ ඔබ ඉතාමත් වෙහෙසට පත් වෙලා ඔබ අත්හැරලා දානවා සියලු දේ. Hallelujah. Hallelujah. But the truth is that when Jesus rose from the dead, you were made righteous. Hallelujah. සත්‍යතාවය තමයි යේසුස් වහන්සේ ඒ මළවුන්ගෙන් නැගිට්ටාම ඔබ ධර්මිෂ්ඨ කරනවා. You have already become the righteousness of God. ඔබ දැනටමත් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් බවට පත් වෙලා ඉවරයි. That has been put in your spirit. ඔබගේ ආත්මයේ ඒ දමනු ලැබුවා. It has been implanted in your spirit. ඔබගේ ආත්මයේ ඒ දමනු ලැබුවා. The nature of God, the righteous nature of God has been implanted into your spirit. දෙවියන් වහන්සේගේ ඒ ධර්මිෂ්ඨ ස්වභාවය ඔබගේ ආත්මයට දමලා ඉවරයි. And you are in the right place now. ඔබ දැන් සිටින්නේ නිවැරදි ස්ථානයේ. You don't have to try to go somewhere. ඔබ දැන් කොහෙටවත් යන්න අවශ්‍ය නැහැ. Hallelujah. Hallelujah. Psalm 82 verse 5. අපි බලමු ගීතාවලිය 82 පස්වන පදය. Psalm 82 verse 5 the scripture says. මේ ආකාරයෙන් ඒ බයිබල් පදේ සඳහන් වෙනවා. 82 පස්වන පදේ. They know not neither will they understand and they walk in darkness. ඔහු නොදනිති තේරුම්ද නොගනිති අන්ධකාරෙහි ඔබ මොබ හැසිරෙති. If you do not know the truth, ඔබ සත්‍ය දන්නේ නැත්නම්, and if you do not understand it, ඔබ ඒ දේ තේරුම් ගත්තේ නැත්නම්, you will walk in darkness. ඔබ අන්ධකාරයේ ගමන් කරනවා. Hallelujah. Hallelujah. If you do not know that you have been made the righteousness of God, ඔබ දැනගෙන හිටියේ නැත්නම් දෙවියන් වහන්සේ ඔබ ධර්මිෂ්ඨයි ගණන් ගනු ලැබුවා කියලා, if you do not understand, if you do not have a consciousness of that, ඔබ ඒ ගැන ඒත්තු ගැනීමක් දැන ගැනීමක්කින් සිටියේ නැත්නම්, you will walk in sin. ඔබ පාපයේ හැසිරෙවි. You will have a consciousness of sin. ඒ පාපය පිළිබඳ නිරන්තරයෙන්ම දැනගැනීමෙන් සිටීවි. You know the consciousness is so important. ඉතා වැදගත් කාරණාවක් තමයි අපිට ඒත්තු අරගෙන ඒ දැනගැනීමෙන් සිටින දේ. The word consciousness. ඒ දැනගැනීම කියලා කියන වචනේ. You know what is consciousness? ඒකෙන් අර්ථවත් වෙන්නේ කුමක්ද? That you know above all that this is the truth. ඔබ සියල්ලට ඔබෙන් දන්නවා මේක තමයි සත්‍ය කියලා. This morning when you got up in the morning, මේ උදෑසන ඔබ නැගිට්ට විට, you knew that you were a man or a woman. ඔබ දැනගෙන හිටියා ඔබ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා. Did you, yes or no? එහෙම නේද? You knew that your name was so and so. ඔබ දන්නවා ඔබගේ නම මේකයි. And you knew that you were the husband or the wife or the son or the daughter of so and so. ඔබ දන්නවා ඔබගේ ස්වාමි පුරුෂයා මෙයා භාර්යාව මෙයා ඔබ දන්නවා ඔබගේ පුතා දූ ඉන්නවා නම් ඔබ දෙමාපියන් කියලා ඔබ දන්නවා. You didn't have to think about it. ඒ ගැන ඔබට සිතන්නවත් අවශ්‍ය නැහැ. You knew it. ඔබ ඒ දේ දැන ගැනීමෙන් සිටිනවා. It is the same thing that God wants us to have. ඒ වගේම ඒ ආකාරයට තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ඒ දැන ගැනීමෙන් සිටින. To know that you are accepted by God. දෙවියන් වහන්සේ විසින් අපිව පිළි අරගෙන තිබෙන බව. That I am the righteousness of God. මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බව. Hallelujah. Hallelujah. No matter what background you come from. කොමන පසුබිමකින් මම පැමිණියත්. So your consciousness is based on your upbringing as a child. Mage e danaganima thirane wanne mage kuda kala sitama mawa hadi dadi kirima anuway. Your consciousness is tuned in to what you have listened to and believed in. E wageema mage danaganima thirane wanawa mama ehumkam dunne kumakatada mama vishwasa kale kumakatada anuwa. You know, some people say my father was a very angry man, he used to get very angry, that's why I get very angry. Samahara ki aya kiyana mage piya itamat daddy kopaya tibitcha kenek eka nisa thamai matat nikamma taraha yanne. If people say you are just like your father, ithin manushya kena oba nan obage taatta wagemai kiyala, but it doesn't have to be so. Namuth ehema wenna awashya naha. When you became a child of God, oba deviyan wahansege daruwek une dawase origin change. ඔබගේ ඒ ආරම්භය වෙනස් වුණා. Your new daddy is the father in heaven. ඒ අලුත් තාත්තා තමයි ඒ ස්වර්ගික පියාණන් වහන්සේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. And you become like him now. අපි දැන් උන්වහන්සේ වගේ වෙනවා. You have his nature now. උන්වහන්සේගේ ස්වභාවය. You have his likeness now. උන්වහන්සේගේ ආස්වරූපය තිබෙනවා. The likeness of man, the likeness of sin was taken away. A papishta swabhave swarupe obagen ivatuna. You know, do you know that when Adam was born in the likeness of God, ඔබ දන්නවද ආදම් මේ ලෝකයට ඉපදුනේ ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපය අරගෙන but after adam people who were born of after adam they were born in the likeness of adam නමුත් ආදම්ට පස්සේ උපත ලැබූ අය ඒ ආදම්ගේ ස්වරූපය තමයි ලැබුවේ And when Jesus was crucified on the cross, Jesus wahanse kuruse e kuruse patunahama they smashed him so badly they beat him. Un wahanseta ita asiru lesa hiri hera kara pahara dunna that people could not recognize Jesus. Manushyata beru una me Jesus kiyala anduna ganna. You know the likeness his likeness became just like us. උන්වහන්සේගේ ඒ ස්වරූපය අපි වගේ වුණා. Hallelujah. So that when he rose from the dead. උන්වහන්සේ නැවත නැගිට විට his image we have taken now. උන්වහන්සේගේ ස්වරූපය දැන් අපි අරගෙන ඉන්නේ. The image of Adam is no longer with us now. ඒ ආදම්ගේ ස්වරූපය තවදුරටත් නැහැ අපි තුල. Jesus took upon that curse. යේසුස් වහන්සේ ඒ ශාපය උන්වහන්සේ පිට උසුලා ගත්තා. Hallelujah. Hallelujah. You know I have now the image of the son of God. දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයයි මට තිබෙන්නේ. Hallelujah. I am the righteousness of God. මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. Hallelujah. I have the righteousness of God. මට තිබෙනවා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. Now listen to this carefully. ඔබ හොඳින් සවන් දෙන්න. If you as a child of God, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට, do not have the consciousness of righteousness. ඒ ධර්මිෂ්ඨකම පිළිබඳව ඒ දැනගැනීම මානසිකත්වය නැත්තම්. Well, I looked at the single dictionary what this consciousness විඥානය දැනීම කල්පනාව මානසිකත්වය. Amen. That's the right single words for consciousness. If you don't have the consciousness of righteousness with you, ඒ ධර්මිෂ්ඨකම පිළිබඳ විඥානය නැත්තම්, you will have a consciousness of sin in your life. ඒ පාපය පිළිබඳ විඥානය තමයි ඔබගේ ජීවිතේ තිබෙන්නේ. You cannot have in between. ඒක අතරමැද තිබෙන්න බෑ. The consciousness of sin is more terrible than sin itself. ඒ පාපය පිළිබඳ විඥානය නැත්තම් දැනගැනීමෙන් සිටීම පාපයේ ඉරියදී සිටිනවට වඩා බරෑරුම් දෙයක්. Did you hear that? I must say that again. The consciousness of sin ඒ පාපය පිළිබඳ දැනගැනීම is more terrible than sin itself. පාපයට වඩා විනාශකාරී. If you have the righteousness consciousness ඒ ධර්මිෂ්ඨකම පිළිබඳ දැනගැනීමෙන් සිටිනවනම් you will walk in righteousness all the time amen ඔබ ධර්මිෂ්ඨකම තුල හැසිරෙන්න යනවා hallelujah did you hear that ඔබට ඇහුණද ඒදී if you have cultivated if you have developed a righteousness consciousness through the word of god devian wahansege wachane karana kotagena e dharmishtakama pilibanda danaganimak oba tula oba vardhanaya karagena tiyagena sitinawana you will walk in righteousness oba dharmishtakama tula hasirenna yanawa that consciousness will take you on a walk of righteousness e danaganima karana kotagena oba dharmishtakama tula hasirenna yanawa but if you are sin conscious නමුත් ඔබ පාපය පිළිබඳ දැනගැනීමෙන් නැත්නම් විඥාණයෙන් සිටිනවනම් you will walk in sin even though you have a righteous nature ඔබට ධර්මිෂ්ඨ ස්වභාවයක් තිබුණත් ඔබ පාපයේ හැසිරෙන්න යනවා hallelujah did you get that ඔබ ඒ දේ අල්ලගත්තද hallelujah it's so important that we receive the word of god and have a new mindset දෙවියන් වහන්සේගේ වචනය අපි ලබාගෙන අපගේ ආත්මයට අලුත් මානසිකත්වයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. It is only the word of God that can give us a new mindset. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි අපට අලුත් මානසිකත්වයක් දෙන්න පුළුවන්. It is the word of God that can take you into a new level in life. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි අපිව ජීවිතයේ අලුත් මට්ටමකට ගෙනියන්න පුළුවන්. Hallelujah. Hallelujah. So if you are sin conscious ඔබ ඒ පාපය පිළිබඳ විඥාණයෙන් සිටිනවා නම් you will struggle with sin ඔබ පාපයේ පොරබදමින් සිටිනවා you will walk into sin even though god has made you righteous දෙවියන් වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කරනු ලැබුවත් ඔබ පාපය තුල හැසිරේවි hallelujah hallelujah say I'm the righteousness of god ඔබ කියන මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි the fact that jesus was resurrected from the dead යේසුස් වහන්සේ ඒ සොහොනෙන් නැවත නැගිට බව enabled you and me to live a righteous life ඒ නැගිටීම තුලින් අපට හැකියාව දුන්නා ඔබටත් මටත් ධර්මිෂ්ඨකම තුල ජීවත් වෙන්න hallelujah so the proof of jesus is that he is living in me యేసుస్ వహన్సే పిలిబంద ఒప్పు తమై ఉన్ వహన్సే మాతుల జీవత్ వీమ. If somebody asks, you know, how do you know that Jesus, you know, why do you believe in Jesus? కౌర హరి అహువత్ ఒబగెన్ ఐ ఒబ యేసుస్ వహన్సే గెన విశ్వాస కరన్నే కియలా. You should be able to confidently say he is alive. ఏమేన ఒబ నిసకవ కియన్న ఒబట పులువన్ కమక్ తిబెన్న అవశ్యై ఉన్ వహన్సే జీవమాన నిసా కియలా. Your testimony should not be I believe in Jesus because he healed me so and so there, he did this 5 years ago. Believe in Jesus because he's living inside of you. Hallelujah. ඔබගේ සාක්ෂිය විය යුත්තේ මම යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ අවුරුදු 5කට කලින් උන්වහන්සේ මාව සුව කරා නැත්නම් වෙන කෙනෙක්ව සුව කරා කියන එක නෙවෙයි. නමුත් උන්වහන්සේ ජීවමාන නිසා උන්වහන්සේව විශ්වාස කරන බවයි ඔබගේ සාක්ෂිය විය යුත්තේ. That is how you stand on your faith. ඒ ආකාරයටයි ඔබ ඔබගේ ඇදහිල්ල තුළ. That's why many people believe in Jesus after some time they walk away from Jesus. ඒකයි බොහෝ දෙනා යේසුස් වහන්සේව විශ්වාස කරලා කාලයකට පස්සේ උන්වහන්සේව අතහැරලා යන්නේ. They believe in Jesus as long as he does things for them. උන්වහන්සේ යම් යම් හාස්කම් ඔවුන් වෙනුවෙන් කරනකම් ඔවුන් යේසුස් වහන්සේව විශ්වාස කරනවා. The day that the miracle stopped they walk away from Jesus. ඒ හාස්කම නැවතිච්ච දවසේම යේසුස් වහන්සේ අතහැරලා යනවා සමහර අය. But when you know that he lives in you. නමුත් ඔබ දැනගත් දවසේ උන්වහන්සේ ඔබ තුල ජීවත් වෙන බව. Every day you can have a miracle. Amen. හැමදාම ඔබට හාස්කමක් භුක්ති විඳින්න පුළුවන්. Hallelujah. Your life will flow in the miraculous. Hallelujah. ඔබේ ජීවිතයේ හාස්කම් වල පූර්ණ ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. Hallelujah. Are you receiving this morning? ඔබ මේ උදෑසන යම් දෙයක් ලබා ගන්න. Are you receiving this morning? ඔබ ලබා ගන්නවද මේ උදෑසන? You know, let this thing soak in you. මේ දේ ඔබ ඇතුළට අතුලාන්තයටම ලබා ගන්න. So the first proof of Jesus being in me. Jesus වහන්සේ මා තුල සිටින බවට පළවෙනි සාක්ෂිය තමයි. Actually when you say Jesus living in me, it's the Holy Spirit living in me. Jesus වහන්සේ මා තුල ජීවත් වෙනවා කියලා කියන එකෙන් අර්ථවත් වන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුල බවයි. Hallelujah. Hallelujah. You know those days we used to sing he lives Christ Jesus lives in me. He walks with me and he talks with me. La da da da da da na. You ask me how I know he lives. Then you say, I know he lives within my heart. මේක තමයි කිතුණුවෙක්ගේ හදවතේ තියෙන ගීතිකා වෙන්න ඕන. එතුමා තුල ජීවත් වෙන. ඔබ අහන්න පුළුවන් කොහමද ඔබ දන්නේ? එතුමා තුල ජීවත් වෙන. එතුමා සමග කතා කරනවා. එතුමා සමග ගමන් කරනවා. මම දනිමි. මම දනිමි. එතුමා තුලයි. Hallelujah. Yes. Hallelujah. Yes. I know he lives. මම දන්නවා උන් වහන්සේ ජීවමාන බව. In me. Hallelujah. Tell the next person I know he lives. ඔබ ඊළඟ පැත්තේ ඉන්න කෙනාට කියන්න මම දන්නවා උන් වහන්සේ ජීවමාන බව. Whatever happens in your life. ඔබගේ ජීවිතේ කුමක් සිද්ධ වුණත් whatever challenges you are going through in life කුමන අභියෝගයකට ඔබ මුහුණ පෑවත් he is there for you උන්වහන්සේ ඉන්නවා ඔබ don't look outside ඔබ පිටස්තරය බලන්න එපා look into him and say lord I thank you උන්වහන්සේ වෙතම බලලා කියන්න ස්තුතියි ස්වාමිනී කියන the second most wonderful proof is that දෙවනි ඔප්පුව තමයි because he rose from the dead උන්වහන්සේ නැවත නැගිටීම I have a new nature එම නිසා මට අලුත් ස්වභාවයක් තිබෙනවා. I have a righteous nature. ඒ ධර්මිෂ්ඨ ස්වභාවයක් තිබෙනවා. I have a sinless nature. ඒ පාපිෂ්ඨ භාවයෙන් තොර ස්වභාවයක් තිබෙනවා. I have a sinless nature. ඒ පාපිෂ්ඨ භාවයෙන් තොර ජීවිතයක් තිබෙනවා. Not because I'm trying to be good. මම ඒ යහපත් වෙන්න වීරිය දරනවා නැත්නම් උත්සාහ කරනවා නෙවෙයි because he has made me righteous උන්වහන්සේ මාව ධර්මිෂ්ඨ කර ඇති නිසා hallelujah hallelujah hallelujah say I have the nature of god ඔබ කියන්න දෙවියන් වහන්සේගේ ස්වභාවය මා තුලයි I have the righteous nature in me ධර්මිෂ්ඨ ස්වභාවය මා තුලයි hallelujah hallelujah hallelujah let's lift our hands to heaven අපගේ දෑත් අපි ඔසවමු ස්වර්ගයට I believe those revelations have gone into your spirit. මම විශ්වාස කරනවා එලි දරව ඔබගේ ආත්මයට ඇතුල් වුණා. I want you to meditate on these scriptures over and over again. මේ බයිබල් පද ඔබ දිගින් දිගටම මෙනෙහි කරන්න. And believe and have. ඔබ විශ්වාස කළා ඒ දේ ලබා ගන්න. You know when you believe you have. ඔබ විශ්වාස කරනකොට ඒ දේ ඔබ ලබා ගන්නවා. The moment you believe you have. ඔබ විශ්වාස කරපු මොහොතේ ඔබ ඒ දේ ලබා ගන්නවා. It's not something that is going to happen someday. ඒ කවදාහරි වෙන දෙයක් නෙවෙයි මේක. The Bible says when we believed in Jesus we have eternal life. බයිබලෙ කියනවා අපි යේසුස් වහන්සේව විශ්වාස කරාම අපි සදාකාල ජීවනය ලබනවා. When you believe Jesus died and rose from the dead. ඔබ විශ්වාස කළ විට යේසුස් වහන්සේ ඒ කුරුස්සපත් වෙලා ඒ මරණයෙන් නැවත නැගිට්ට බව. You are no longer a sinner. ඔබ තව දුරටත් පාපිෂ්ඨයෙක් වෙන්නේ නැහැ. You have become the righteousness of God. ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පත් වෙනවා. You know one more thing about the righteousness of God. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පිළිබඳ තව එක කාරණාවක්. You cannot grow in righteousness. Grow in righteousness. ඔබට බහැ ධර්මිෂ්ඨකම තුල වර්ධනය වන්න. You can grow in grace. ඔබට අනුග්‍රහය තුල වර්ධනය වන්න පුළුවන්. You can increase in grace. අනුග්‍රහය ඔබගේ ජීවිතේ වැඩි කරගන්න පුළුවන්. But the day you were born again you receive righteousness in full. ඔබ නැවත උපාදනය වෙච්ච දවසේ ධර්මිෂ්ඨකම ඔබ සම්පූර්ණයෙන්ම ලැබුවා. You know I'm about almost 30 years in the Lord Jesus Christ. අවුරුදු 30ක් පමණ වෙනවා මම යේසුස් වහන්සේව පිළි අරගෙන. But today those who are going to receive Jesus today. අද දවසේ යේසුස් වහන්සේව පිළිගන්න අය have the same righteousness that God has put inside of me. මාතුල දෙවියන් වහන්සේ තබපු ඒ ධර්මිෂ්ඨකමම ඔබ අද දවසේ ලබන්න යනවා. This is a wonderful miracle. මේ පුදුම හාස්කමක්. It is a gift of God. මේ දෙවියන් වහන්සේගෙන් අපට දුන්න දීමනාව. It is not by our works. මේ අපේ ක්‍රියාවෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. It's not by our fasting. අපගේ නිර්ආහාර යාඥාවෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. It's not even by our prayers. අපගේ යාඥාවෙනුත් නෙවෙයි. Although fasting and prayer I believe in it they are so important. නිර්ආහාර යාඥාව ඉතා වැදගත් මම ඒ දේ විශ්වාස කරනවා. But it is by his grace. උන්වහන්සේගේ අනුග්‍රහය තුලින් And today we remember the resurrection day. අද දවසේ අපි සිහි කරනවා මතක් කරනවා ඒ නැවත නැගිටීමේ දවස. And you he rose from the dead because of you and me. ඔබත් මමත් වෙනුවෙනුයි යේසුස් වහන්සේ නැවත නැගිට්ටේ. And not only that. ඒක විතරක් නෙවෙයි. Everything dead in our lives. අපගේ ජීවිතයේ ඇති සියලු මරණීය දේවල් can be quickened by the spirit to life. දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොටගෙන ජීවනය ලබා දෙන්න පුළුවන්. You know today my beloved brother my sister. මගේ ප්‍රිය ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. Is there anything dead in your life? ඔබගේ ජීවිතේ ඒ මොනෝhari මරණීය දෙයක් තිබෙනවද? Maybe your marriage, maybe some relationship is dead. ඔබගේ විවාහය වෙන්න පුළුවන්. ඔබගේ යම් සම්බන්ධතාවයක් ඒ මරණීය තත්වයේ තිබෙන්න පුළුවන්. You know maybe it's your body some members of your body obage sharire yam avayavayak wenna puluwam maybe it's your finances obage aarthikaya wenna puluwam now I want to give you the good news mam obata me suba ranchiya denna kemathi Jesus died he Jesus. Was buried and Jesus he rose Vahansi. From the dead කුරුසපත් උනා උන්වහන්සේ සොහොන් ගත කරා උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා and he rose from the dead to give life Amen. To whatever that is dead in your life unwahanse navatha nagitte e obage jeevithe athi maraniya karana walta ada davase jeevane dena pinisai there's someone here in the congregation you have lost touch with one of your children mesane ekkenek sitinawa ape sabave oba obage එක දරුවෙක් එක්ක ඔබගේ සම්බන්ධතාවය අහිමි වෙලා නැති වෙලා You feel like this child is dead. ඔබට හිතෙනවා මේ ළමයා හරියට මැරිලා වගේ කියලා. Although you know he is alive. ඔබ දන්නවා ඒ දරුවා ජීවතුන් අතර සිටිනවා. But today the Holy Spirit wants me to tell you. නමුත් සුදාත්මයන්න් වහන්සේ මට කියනවා ඔබට කියන්න කියලා. That child is going to come back to you. ඒ දරුවා ඔබ වෙතට එන්න යනවා. Hallelujah. Hallelujah. And that relation is going to be restored. ඒ ඔබගේ සම්බන්ධතාවය ඔබගේ දරුවාත් එක්ක ඒ නැවත යථා තත්ත්වයට පැමිණෙනවා. You know, some of you are here you have lost so many things in life. සමහර අය මෙතන සිටින ඔබගේ ජීවිතයේ බොහෝ දේවල් ඔබට අහිමි වෙලා තියෙනවා. Maybe it was one of the addictions in your life because of your addiction you lost 10 years of your life. ඔබගේ ඇබ්බැහි කමක් නිසා ඔබගේ ජීවිතයේ අවුරුදු 10ක් ඔබට අහිමි වුණා වෙන්න පුළුවන්. But God is going to restore that life to you. දෙවියන් වහන්සේ ඔබට මේ නැතිවෙච්ච ජීවිතය නැවත දෙන්න යනවා. Some of you have said I don't have a mother, I don't have a father. I lost my mama, I lost my dada. ඔබ සමහරෙක් කියන්න පුළුවන් මට මවක් නැහැ, පියෙක් නැහැ, මගේ දෙමව්පියන් මට අහිමි වුණා කියලා. Today, you know, God is going to restore that. He's going to bring into your life the fatherhood, the motherhood that you deeply desire. ඔබේ ආශාවෙන් සිටින ඒ පිය සෙනෙහස, ඒ මව් සෙනෙහස දෙවියන් වහන්සේ නැවත ඔබට ගෙනෙන්න යනවා. I believe God is speaking to some people here this morning. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ ස්ථානයේ සිටින සමහර අයට කතා කරනවා. Hallelujah.